නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි උදේ වරුවේ අපි ඉගෙන ගත්තේ පංච උපාදානස්කන්ධය ගැන ඒ කියන්නේ දුක ගැන බුදුරජාණන් වහන්සේ වදාළ විචිත්‍ර සුමధుර දේශනයක්. ඒකෙන් අපි ඉගෙන ගත්ත මේ විඥාණය රූපේ බැසගෙන වේදනාවේ බැසගෙන සංඥාවේ බැසගෙන සංස්කාරවල බැහැගෙන තණ්හාවෙන් තිත්විවි වැඩෙනවා කියලා. ඊළඟට අපි ඉගෙන ගත්ත රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොරව විඥානයක් එන්නෙත් නැහැ, යන්නෙත් නැහැ, චුත වෙන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ, වැඩින්නෙත් නැහැ කියලා. ඊළඟට අපි ඒකට උපමාවක් ඉගෙන ගත්තා. විඥානයේ පළවෙන දෙයක් වගේ රූප වේදනා සංඥා සංකාර පොළොව වගේ මේකට ඇලුම් කිරීම වතුර වගේ කියලා. ඊළඟට අපි ඉගෙන ගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි රාගය නැති කරගත්තොත් පැවැත්මට කාරණාවක් හැටියට පවතින්නේ අරමුණ සිඳිනවා. ඒවට විඥාණයට පිහිටක් නැහැ, විඥාණය පිහිටන්නේ. එතකොට එයා විඥාණයෙන් නිදහස් වෙනවා. අපි මේ ඔක්කොම ඉගෙන ගත්ත උදේ වරුවේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාවේ නම බීජ සූත්‍රය. ඊළඟට අපිට මතකයි තව උදේ වරුවේ අපි ඉගෙන ගත්ත ආරි සත්‍ය ධර්මයේ අවබෝධ කරන්නේ නැතුව අපේ ජීවිතවලට ස්ත්‍රිසාර විසඳුමක් නැහැ කියලා. අපිට මේ සංසාර ගමනින් ඈතර වෙන්න තියෙන ස්ථිරතර ඒකායන විසඳුම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකට ලොකු හදිස්සියක් ඕන කියලා. තුවාලයක් ආයුධයකින් පහර කාලා තුවාලයක් හැදිච්ච කෙනෙක් බේත් දාගන්න හදිස්සි වෙනවා වගේ හදිස්සියක් ඕන කියලා. ඒ වගේම රමණීය දේශනාවක් දැන් අපි ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ. මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. මේ දේශනාවේ නම කජ්ජනීය සූත්‍රය. මේදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මාසයක් ඇතුළත වදාළ දේශනා අතර එකක් මේ කජ්ජනීය සූත්‍රය. කජ්ජනීය සූත්‍රයේ ඒ වචනේ තේරුම ගොදුරු කරගන්නදී, කෑමට ගන්නදී වගේ අර්ථයක්. කාලා ගන්නදී කජ්ජනීය සූත්‍රය. බලන්න මේදුමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කළා චූලහත්ති පදෝපම සූත්‍රය වදාලාට පස්සේ වාසියක් ඇතුළත මේ වගේ දේශනා රාශියක් උන්වහන්සේ අපට කියා දීලා තියෙනවා. නමුත් අපට අවාසනාවයි කියන්නේ නමින්වත් අහන්න හම්බ වෙන්නේ නැහැ අපිට මේදු මහ රහතන් වහන්සේ මෙහෙම ඒවා දේශනා කළා කියලා. අඩු ගණන් නමවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ දැන් පවතින බුදුදහම. මල් පූජා කරන ධර්මයේ. එතකොට අවබෝධ කරන ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ කඥණීය සූත්‍රයේ කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනමයි. විදුමාරාතනස් යවිදින් ලංකාවේ වාසයක් ඇතුළත මේ වගේ දේශනාවක් කළා කියලා සඳහන් වෙලා තිබෙනවා දැක්කම මුදුමාරාතන් වහන්සේගෙන වහන්සේගේ බුද්ධිය ගැන පුදුම වෙතුණා. නැසි කොවිතරන් දක්ෂ විදිහට ශ්‍රී ලංකාව තුළ දහම් දිසාව දාලාද කියලා මාසයක් ඇතුළත රහතන් වහන්සේලා 60 දිනමක් බිහි වුණා. එතකොට බලන්න කොවිතරම් සාර්ථක ධර්ම ප්‍රචාරයක් රහතන් වහන්සේ නමක් විසින් කරනවද කියලා. තිමුන්නාන්සේ දාපු අඩිතාලම නිසයි අද අපිට මේ පිරිසිදු ධර්මයේ කතාබස් කරන්නට පුළුවන් වුණේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාළේ සැවැත්නුවරදී. මේ දේශනාව ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට. මේක කියවෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි. බුදුරජාණන් වහන්සේ මේකේ ආරම්භ කරන්නේ පින්වත් මහණෙනි, මේ ලෝකේ සමහර අයට තමන්ගේ අතීත ජීවිත සිහි කරන්න පුළුවන්. ඒ ඥාණයට මොකද්ද කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥාණය. මේ අතීත ජීවිත සිහි කිරීමේ ඥාණය කියලා කියන්නේ දැන් අපි දන්නා ඉපදිලා අපිට එක ජීවිතයක් දෙකක් වගේ මතක හිටිනවා සමහර අයට. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හතරවෙනි ධ්‍යානයේ දක්වා සිත දියුණු කරලා ඒ ධ්‍යානයේ පාදක කරගෙන සතිය මුල් කරගෙන, සතිය කියන්නේ සිහිය මුල් කරගෙන ආපස්සට සීකරන ක්‍රමයක්. ආපස්සට සීකරලා කල්ප ගණන් ආපස්සට විමසලා බලනවා, මං මෙහෙම කුරුළු ආත්මෙ මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා, මං එළුවෙක් වෙලා මෙච්චර ගාණක් ඉඳලා තියෙනවා, මම මේ මනුස්ස ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා, මම දිව්‍ය ලෝකෙ මෙච්චර ඉඳලා තියෙනවා, මම මේ වගේ ජීවත් වෙද්දී මට මෙන්න මේ නම ඒ කාලේ තිබුණේ, මට මෙන්න මේ වගේ ශරීරයක් තිබුණේ, මම මෙන්න මේ වගේ විදියටයි කටයුතු කළේ, මම මේව තමයි කෑවේ බිව්වේ කියලා අතීතය ගැන සිහි කරන්න පුළුවන්. ඒක හරියට තමන් ඔන්න ගමක ඉඳලා වෙන ගමකට යනවා. අපි කියමු ඔන්න විනෝදචාරිකාවක් යනවා. ගිහිල්ලා ඇවිල්ලා කියනවා මෙහෙමයි, අපි අසවල් දේ බලන්න ගියා. අහවල් දේවල් කෑව බිව්වා. අහවල් සින්දුව කිව්වා කියලා අපි කියනවා. ඒකෝර අපි ආයෙව මතක් කරනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන මට්ටමට දිනු කරපු සිතකින් ආපස්සට බලලා මතක් කරලා ගන්න පුළුවන් තමන් කලින් හිටපු ආත්ම භාව. කල්ප ගණන් බලන අය බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තියෙනවා. ආපස්සට කල්ප ගණන් බලන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ඒ විදිහට කල්ප ගණන් බැලුවත් එක්කෝ යා සිහි කරන්නේ රූපයක්, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් ඇඟක් ගැන සිතනවා නම් එක්කෝ යාට සිහි කරන්න තියෙන්නේ විඳපු දෙයක්, එක්කෝ යාට සිහි කරන්න තියෙන්නේ අඳුනගත්තු දෙයක්, එක්කෝ යාට සිහි කරන්න තියෙන්නේ සංස්කාර චේතනාවකින් කරපු එකක්, එක්කෝ යාට සිහි කරන්න තියෙන්නේ විඥානය. මේ පංච උපාදාන ස්කන්ධයක් තමයි සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මෙවැනි රූප ඇතුව හිටියා. පංච උපාදාන ස්කන්ධ සිහි කරන්න තියෙන්නේ. මං අතීතේ මෙවැනි විෂප වේදනාවින්ද, මෙවැනි දුක් වින්ද කියලා සිහි කරන්න තියෙන්නේ විදීමක්. මං අතීතේ මෙන්න මේ විදිහේ ස්වභාවයකින් හිටියේ කියලා සිහි කරන්න තියෙන්නේ සංඥාවක්. මං අතීතේ මෙව්වා තමයි කළේ මම මේව තමයි කිව්වේ මේව තමයි හිතුවේ කියලා සීකරන තියෙන සංස්කාර අතීතේ විඥානය ගැන සීකරත් විඥාන එතකොට අපිට කල්ප ගණන් ආපස්සට බැලුවත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබලා සීකරන තියෙන මොනවද පංච උපාදානස්කන්ධ එක්ක රූපයක් එක්ක වේදනාවක් උදපු දෙයක් එක්ක අඳුනගත්තු දෙයක් එක්ක චේතනාවක් මුල් කරගෙන සිදුවෙච්ච කරපු එකක් එක්ක විඥානය තමයි සීකරන්න තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ මේකෙන් පෙන්වන්නේ දැන් කොයිතරම් අපේ ජීවිත ප්‍රවත්ත කොයිතරම් අතීතයට ඇදලා ගියත් අපිට පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක් සීකරන්න නැහැ. ඊළඟට උන්වහන්සේ මේ පංචපාදානස්කන්ධය තෝරනවා. උන්වහන්සේ තෝරන මේම මහණෙනි ඇයි මේ රූපය කියන්නේ? උන්වහන්සේ වදාලා රූපපීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. පින්වත් මහණෙනි මේ රූපයට රූපය කියන්නේ රූපපීති නැසී වෙනසී යන නිසා රූපපති කියන පාලි වචනේ තේරුම වෙනසිලා යනවා. නැසී වෙනසිලා යන නිසා සතර මහා ධාතුන්ගෙන් හටගන්න මේ දෙයට කියනවා රූප කියලා. කොහොමද නැසී වෙනසිලා යන්නේ? සීතේන රූපපති. සීතලින් නැසී වෙනසී යනවා. උණුසුමින් රස්නින් නැසී වෙනසී යනවා. පිපාසින් බඩගින්නින් නැසී වෙනසී යනවා. සත්තු සර්පය දෂ්ට කළා නැසී වෙනසී යනවා. අනතුරු වලට භාජනය වෙලා නැසී වෙනසී යනවා. දැන් ඊයෙන් වලකින්නේ අපි මේ ඔක්කොම මහන්සි ගන්න නැසී වෙනසී යයි කියලා බයිට. අධික සීතලෙන් එකට අපි මොකද කරන්නේ? අර උණුසුම් කරන දේවල් අඳින්න පටන් ගන්නවා. අධික රස්තියෙන් එකට අපි හේවන තියෙන තැන් වලට ආරක්ෂාව තියෙන තැන් වලට රිංගනවා. දැන් අපි දන්නෝනේ රස්නේ වැඩි වෙලා මිනිස්සු මරුණා නේ. ඉන්දියාවේ මරුණා දාස් ගානක් මරුණා. වතුරේ ගිල්ලේ වුණ රත්න පුරේ මරුණා. දැක්කනේ මේ රූපපීති නැසී වෙනසී යනවා. මේ නිසයි මේකට රූපය කියන්නේ. එමනම් මේ පංච උපාදානස්කන්ධය තුල තිබෙන මේ රූපය ස්ථිරසාරයකක් නෙවෙයි. නැසී වෙනසී යන ස්වභාවයට අයිති එකක්. අපිට මෙන්න මේ අවබෝධය කරා තමයි යන්න ඕනේ. මොකද අපි කැරකි කැරකි ඉන්නේ එතනට නෙමෙයි. අපි එන්නේ කැරකි කැරකි අර වැරදිච්ච තැනට. මොකද රූපේ ආත්මයක් කියලා. තමාගේ වශයෙන් පවත්වන්නේ පුළුවන් කියලා අන්නේ වැරදිච්ච තැන. බුදුරජාණන් වහන්සේ වදාළ රූපේ නැසී වෙනසී යන නිසා රූපේ කියන්නේ. ඊළඟට විඳීම. බුදුරජාණන් වහන්සේ යන මහණෙනි මොකද මේ වේදනා කියන්නේ? වේදේටිති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියලා කියනවා. එතකොට වේදනා කියන්නේ මොන අර්ථින්ද? විඳිනවා කියන අර්ථය මොනවද විඳින්නේ අපි? සැපත් විඳිනවා. දුකත් විඳිනවා. උපේක්ෂාවත් විඳිනවා. මේ විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන් හටගන්නවා සැප විඳීම. ස්පර්ශයෙන්මයි හටගන්නේ දුක් විඳීම. ස්පර්ශයෙන්මයි හටගන්නේ උපේක්ෂාව. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ වේදනා කියලා කියන්නේ එතකොට විඳිනවා කියන අර්ථයෙන්. ඔන්න එතකොට මතක තියාගන්න එක. විඳිනවා කියන අර්ථයෙන් වේදනා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මහණෙනි සංඥාව කියන්නේ මොකද්ද? ඇයි මේ සංඥාව කියන්නේ? සංජානාපීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන අර්ථයෙන්ුයි සංඥා කියන්නේ. මේකේ තියෙන හරි සරල එකක් කියලා. හඳුන ගන්නවා නිල් පාට. හඳුන ගන්නවා කහ පාට. හඳුන ගන්නවා රතු පාට. හඳුන ගන්නවා සුදු පාට. ඒ නිසා සංඥාව කියන බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරලා තියෙන්නේ කාටත් තේරෙන විදියට. ඉතින් අපිත් හඳුනගත්තේ ඒක තමයි. දැන් අපි මේ හඳුනගත්තු ඒ පාටට අනුව අපිට හැඩයක් පේනවා. ඒ අනුව තමයි අපි මේ අඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා, පහස අඳුන ගන්නවා, මේ ඔක්කොම අඳුනගන්නේ මේ විදිහට. සංඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාර ගැන. මෙතන තියෙනවා විශේෂ විස්තරයක් සංඛාර ගැන. මහණෙනි මොකද මේ සංඛාර කියන්නේ? උන්වහන්සේ වදාලා සංකතං අபிසංකරොන්ති තිකෝ භික්ඛවේ තස්මා සංඛාරಂತಿ උච්ඡන්ති. සංකතේ අபிසංස්කරණය කරන නිසා සංඛාර කියනවා. ඔන්න තේරුම් ගන්න ඕනේ පද කීපයක්. සංකතේ කියන්නේ මොකද්ද? සකස් වෙච්ච දෙයකට කියන නමක්. එතකොට රූප කියන්නේ සකස් වෙච්ච දෙයක්ද නැද්ද? සංකතයක්. ඊට වේදනා කියන්නේ සංකතයක්. හේතුඵල ධර්මයේ සකස් වෙච්ච දෙයක් හේතු නැතිවීමෙන් නැසී යන දෙයට කියන සංකතය. සංඥා කියන්නේ සංකතයක්. සංඛාර කියන්නේ සංකතයක්. විඥානය කියන්නේ සංකතය. සංකතයක තියෙන ලක්ෂණ මොනවද? තුනක් තියෙන ලක්ෂණ. උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීම පේනවා. වයෝ පඤ්ඤායති. වෙනසීම පේනවා. ථිතස්ස අඤ්ඤතත්ථං පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වීම පේනවා. එතකොට හට ගැනීමක් පේනවා චකස් වෙච්ච දේක. වෙනසීමකුත් පේනවා. පවතින දේ තුළ වෙනසීමක් පේනවා. එතකොට මේ ලක්ෂණ පේනවා රූපේ. එතකොට රූපේ සංකතයි. සංකත ලක්ෂණ පේනවා. වේදනාවේ මේ සංකත ලක්ෂණ පේනවා. එතකොට වේදනාවත් සංකතයක්. හඳුනගන්න දේ තුළත් මේ සංකත ලක්ෂණ පේනවා. එහෙනම් සංඥාවත් සංකතයක්. ඊළඟට චේතනා පහළ කළ කරන දේ තුළත් මේ ලක්ෂණ පේනවා. සංකාරත් සංකතයක්. විඥානෙත් ඔය ලක්ෂණ පේනවා. විඥානයත් සංකතයක්. මේ සංකතය අபிසංස්කරණය කරනවා. ඒක විස්තර වශයෙන් තියෙනවා මේකේ. රූපං රූපත්තාය. දැන් චේතනාව පහළ කළා යා මොකද කරන්නේ? දැන් නොමග ගිය ජීවිතේනේ. අවබෝධයකින් තොර එක්කෙනා චේතනාව පහළ කළා හිතනවා. චේතනා පහළ කළා කතා කරනවා. චේතනා පහළ කළ ක්‍රියා කරන. දැන් මේ ඔක්කොම කරන්නේ අවබෝධයකින් තොර. ආරි සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුව, ජීවිත අවබෝධයක් නැතුව මේ ජීවිත ඇතුළේ සිදුවෙන්නේ මොකද්ද කියලා නොදැන. ඉතින් මෙයා මෙහෙම කරන එකට රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංඛාරා. සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපයක පිටුලනේ දැන් අපි ඉන්නේ. දැන් රූපේ තුල තමයි විඥානේ බැහැගෙන ඉන්නේ. ඒ බැහැගත්තු විඥානිකින් යුක්තව තමයි අපි දැන් චේතනා පහළ කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ආයමත් අපට ලැබෙනවා සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්ම ලැබෙන විදිහට තමයි චේතනා පහළ කරලා ක්‍රියා කරන්නේ. එතකොට මොකද වෙන්නේ? රූපයක්ම ලැබෙන විදිහට සකස් කිරීම තමයි මේ සංකාර කියලා කියන්නේ. තර විඳීමත් එන වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන් තීටි සංඛාරා. දැන් විඳීම දැන් අපි ගත්තොත් තේම අපි ඔන්න විඳිනවා. විඳලා ඉවරලා අපි යමක් කරනවා. ඒක අපිට ඊළඟට ආයමත් විඳීමක් මුණ ගැහෙන්නම විඳීමක් ලැබෙන්නම උපකාර වෙන එක. ඊළඟට සංඥා සංඤත්තාය සංකතං අபிසංකරොන් තීටි සංඛාරා. සංඥා කියන්නේ අඳුන ගන්න දේ. අඳුන ගන්න දේ තුල ඉඳලා මෙයා විශේෂයෙන් සකස් කරන චේතනා පහළ කර කර ආයමත් යාට මොකද වෙන්නේ? අඳුන ගන්න දෙයක්මයි ආයමත් ලැබෙන්නේ. දැන් රූපේ වීම පිණිස තමයි කල්පනා කරන. කල්පනා කරන අනේ උඹලම මගේ ආයි දරුව වෙන්න ඕනේ. මේ පතන්නේ මොකද්ද? රූපේමයි. රූපෙන් වෙන පිණිස පතන්නේ. මට කැමති මේට වඩා සුද්ධත ඉන්න. මේට වඩා කොණ්ඩෙ දිගට. මේ පතන්නේ මොනවද? රූපෙමයි පතන්නේ. මෙච්චර නම් දුක් විඳ ඕනේ නෑ. සැපතැනක තමයි උපදින්න තියෙන්නේ. පතන්නේ මොකද්ද? සංස්කාර. රූපේ රූපේ වීම පිණිස, වේදනාව වේදනාව පිණිස, සංඥාව සංඥාව පිණිස, සංකාර සංකාර පිණිස, විඥාන විඥාන පිණිස සකස් කරනවා. මේ කියන්නේ එතකොට මේ කරන්නේ ගහ කැපිල්ල නෙමෙයි. මොකද්ද? හිතෝනවා. සංකාර කියලා කියන්නේ ඒකයි. ගහ හිතෝනවා. ආය ආයමත් හිතෝන එක, පැලකන එක මේ කියන්නේ. එතකොට අපි මෙච්චර කාලයක් මොළුල්ලේ සංස්කාර රැස්කලේ මොකේදද? ආයමත් පංච උපාදානස්කන්ධයක් හැදෙන විදියට. චේතනා පහල කර කර කළා තින් ආයමත් පංච උපාදානස්කන්ධය හැදෙන විදියට. කොකින් මේකට අපි කොච්චර රැවටුණාද කියන්නේ අපිට බැලූ බැලූ අසපේන්නේ මම. මේ නිසා අපි පංච උපාදානස්කන්ධින් තුර දෙයක් හිතා ගන්නවත් බැරි මට්ටමක් තියෙනවා. සිතින් හිතා ගන්නවත් බැ. රූපෙ නැත්තම්, නිදීමක් නැත්තම්, සංඥා නැත්තම්, සංස්කාර නැත්තම්, විඥාන නැත්තම් දුකක් නැහැ කියලා හිතන්නේ. අපි හිතන්නේ කොහොමද? රූපෙ නැත්තම්, වේදනා නැත්තම්, සංඥා නැත්තම්, සංකාර නැත්තම්, විඥාන නැත්තම් මං කොහෙද ඉන්නේ? ඔන්න අපි අහන ප්‍රශ්නේ. මේ දුක ඉවරයි කියලා හිතන්නේ අපි. මොකද ඒක අපිට අවබෝධනේ දුක. අපි දුක ගන්නවා මම කියලා. දුක මම කියලා අරගෙන ඊට පස්සේ අපිට මොකක්ද ඕනේ? මම පවත්තන්න. මම පවත්තන්න හදනකොට පවත්තන්න තියෙන්නේ මොකද්ද? දුක. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම මේ සත්වයා ඉපදීම කරා යනවා. ඒකයි මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සසර කියලා. සාමාන්‍ය මිනිස් උපමාවක් දේශනා කළා තියෙනවා. උපමාව තමයි අපි ඔක්කොම දැලකට කොටු වෙච්ච මාළු රංචුවක් වගේ කියලා මේ සත්වයා. දැන් ඔබ හිතන්න දැලකට කොටු වෙච්ච මාළු රංචුව තුල සාමාන්‍යයෙන් දැලකට කොටු වෙච්ච මාළුවා කරන්නේ මොකද්ද? නිකන් දඟලන දැඟලිල්ලක් විතරයි. දැලකට කොටු වෙච්ච මාළුවෙක් ලේසියෙන් දැලක් කඩාගෙන යනවද? එක් දින්නෙක් විතරක් දැල කඩාගෙන යනවා. ඊළඟ උන්වහන්සේ වදාලා මේ අපේ ජීවිත හරියට තොණ්ඩුවකට අහුවෙච්ච සතෙක් වගේ කියලා. තොණ්ඩුවට අහුවෙච්ච සතෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් වැද්දට ඇවිල්ලා නේද? එතකොට තොණ්ඩුවට සත්තු අතර එහෙමත් සතෙක් තමයි මේ තොණ්ඩුවෙන් තොණ්ඩුව ගලවගෙන දුවන්නේ. එහෙමත් කලාතුරකින් සතෙක් තමයි දුවන්නේ. අන්න ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්නේ කලාතුරකින් කෙනෙක්. මේක අවබෝධ කරගන්න නැත්නම් ඉතින් මේකේ ලේසිය නිදහස් වෙන්නේ නැහැ. මේක යන්නේ පුදුම ගමනක් මේක යන්න තියෙන්නේ. ඔබට මතක ඇති සරියුත් හාමුදුරුවන්ට පිට ආත්ම භාව පාකට කලින්, ඒ කියන්නේ සරියුත් හාමුදුරන්ගේ ජීවිතයේ ඒ අම්මා සාරිත්නි. ඊට කලින් ආත්ම භාව පාකට කලින් අම්මා කෙනෙක් හිටියා. යා මැරිලා පිරිතියක් වුණා. දැන් සරියුත් හාමුදුරු ඉපදෙනකටත් යා කොහෙද? පිරිත ලෝකෙ. දැන් අපි හිතන්නේ මේ දාන ටිකක් දීලා පින් දුන්නට පස්සේ මිදෙනවා කියලා. ඒ පිරිත ලෝකෙ, දැන් පිරිත ලෝකෙ ඉඳලා සරියුත් හාමුදුරු ආන්භාව පහකුත් ගෙවිලා. දවසක් පිනිහිටලා ඒ අම්මා කිව්වා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේට මතකද දන්නේ මම තමයි මේ තාත්ම භාව පහකට කලින් ඔබ වහන්සේගේ අම්මා. මම එදා මෙරිලා පිරිතියක් වුණා, තවම සිංසුට්ටුවක් නැතේ කිව්වා. චරිතාඳුරු පුබ්බේ නිවාසානුසුති ඥාණයෙන් බැලුවා ඇත්ත කාරණේ. චරිතාඳුරිදා ගමට පිණ්ඩපාති වැඩියා. දානි පාත්‍රයක් අරගෙන වැඩම කළ රහතන් වහන්සේලාට පිළිගැන්නුවා මීට ආත්ම භව පහකට කලින් මවුට පිම්පිනිසෙයි කියලා. අන්න එදා ඒ පිරිතිට ආහාර පාන ලැබුණ බඩගින්න නැතුණා. ඉදා රාත්‍රී පෙනී ඉඳලා අඬන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි, මම මෙච්චර කාලයක් දුක් විඳා, කුසට බඩගින්නේ, කුසගින්නේ දුක් විඳා. ඔබ වහන්සේට පින් සිද්දෙන්නේ මට දැන් බඩගින්න පිපාසයක් මොකෝවත් නැහැ. නමුත් මගේ ආශිවරයි. තව අවුරුදු 5යි මට තියෙන්නේ. ස්වාමීනි, මට පේනවා ඊට පස්සේ මට උපදින්න තියෙන නිරේ ඔන්න යන හැටි. අපි හිතාගෙන ඉන්නේ මැරිලා ගිහින් බන්දබ්බෙක් වෙලා රවුම් ගහලා කොච්චර අධර්මයක්ද එතකොට අපි අහලා තියෙන්නේ. ඉතින් කියනවා මේ උපදින්නේ නිරේ. එතකොට ශරීර තාන්දරන්ට ඒ වෙනුවෙන් කරන්න කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ. ඒකන එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධ සංස්කාර සකස් වෙන හැටි. ආයම පංච උපාදානස්කන්ධයක් වෙනස සකස් වෙනවා. ඒක තමයි සංස්කාර. ඊළඟ බුදුරජාණන් වහන්සේ විඥානේ තෝරනවා. විඥානේ තෝරන මහණෙනි මොකද මේ විඥානේ කියන්නේ? විඥානාසිතී කෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා කියනවා. හරි ලස්සන විස්තරයක් මේකේ තියෙනවා. මොනවද දැනගන්නේ? මේකේ තියෙන ඇඹුලුත් දැනගන්නවා. තිත්තන් දැනගන්නවා. කටුක බවක් දැනගන්නවා. පෑන් රසක් දැනගන්නවා. කහටක් දැනගන්නවා. කහට නැති බවක් දැනගන්නවා. ලුණුත් දැනගන්නවා. එහෙමනම් දැන් මේකේ හරි ලස්සන එකක් කියනවා. දැන් අපිට දිවට දැනෙන රස වර්ග අපි දෙවියන් වශයෙන් දැනගන්නේ මොකක් නිසාද? විඥානය නිසා. අන්න මේක හරි ලස්සන එලිදරව්වක්. එතකොට ජීව විඥාණයෙන් තමයි මේ වෙනස්කම තිත්ත ඇඹුල් රස ඔක්කොම දැනගන්නේ. මෙන්න මේ වගේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් සරල උපමාද මේ කියන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මෙහෙම දැනගන්න විඥානයක් තියෙන. එතකොට අපිට හරවත් දෙයක් නෙමෙයි තියෙන්නේ. නැසී වෙනසී යන රූපය, විඳින වේදනාවක්, අඳුනන සංඥාවක්, ආයත් පංචපාදාන ස්කන්ධයම හදලා දෙන චී සංස්කාර, ඊළඟට වෙනස්කම් දැනගන්න විඥානේ. මේවා තමයි අපිට මහා ලුකුවට මම කියලා පේන්නේ. පේන්න දැන් මම මගේය, මගේ ආත්මය කියලා හිතාගෙන අපි මේක පවස්තන්න කල්පනා කරනවා. ඇත්තට සොයල බැලින්නම් තමාට තමාවත් නෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා, ඒ කියන්නේ තිසරණී මනාකොට පිහිටපු ධර්මඥානීන් යුක්ත ශ්‍රාවකයා. මේ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකෙක් වීම ලේසි එකක් නෙමෙයි. ඇයි? ධර්මඥානී නියම විදියට තියෙන්න ඕනේ. නැත්තම් එක එක්කෙනා බණපද එක එක විදියට කරකවනවා. එතකොට මොකද නීවට අහු වෙනවා. ඒවට අහු වෙනවා. ආ නෝන කල් නෝනින් කල්පනා කළා මනාකොට තේරුම් ගන්න ඕනේ. මොකද අපේ රටේ බෞද්ධ වෙෂින් ඉන්නවා ලාභය මුල් කරගෙන ආගම අදහන පිරිසක්. බෞද්ධ වෙෂින් ඉන්නවා. අන්න ඒ පිරිස කැමති නෑ මේ නියම ධර්මයට. එයයි කැමති ලාභයක් උදෙසා ධර්මයේ පාවලා දෙන්නයි. ඒ පිරිස ධර්මයේ කරකවනවා. ශ්‍රිතේ තිබුණා ධර්මඥාණී තිබුණත් විතරයි ඒකට අහුවෙන්නේ නැතුව නියම ධර්මයට රැඳෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රුතවත්තාරය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට රූපය ගැන හිතනවා කියලා. මේ දැන් ලැබිලා තියෙන රූපේ විසින් මාව කාලා දානවා. අන්න සතෙක් විසින් ගොදුරක් කාලා දානවා වගේ, සතෙක් විසින් ගොදුරක් හපල හපල චප්ප කොල්ල ගිලිනවා වගේ මේ රූපේ විසින් මාව කාලා දානවා. දැන් අපි මේ රූපේ මම කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේ රූපේ වයසට යනවා. මේ ඇස්වල ලිල හැදෙනවා. කන්වල රෝග හට ගන්නවා. නාසි රෝග හට ගන්නවා. දිවේ රෝග හට ගන්නවා. කයේ රෝග හට ගන්නවා. බඩ පපුව අල්ලගෙන වැළපෙනවා. රිදින්න යුස ගන්න බැරුව. ඒ මොකද? රූපේ විසින් යාව කනවා. එයා දන්නේ රූපේ විසින් යාව කනවා කියලා. එයා ඒ රූපේ විඳ විඳ අල්ලල් අනේ මේ ජාතිය ශරීරයක් නම් මට එපෝ කියලා ආයෙත් පතනවා. එහෙමන කරන්නේ රූපේ විසින් කාලා දානවා. දැන් අපි මේ සංසාර ගෙවද්දී ඔබ දන්නේ ඔබ දැකලා ඇති ඇස් නැති අය කොච්චර ලෝකේ ඉන්නවද? කන් නැති අය කොච්චර ලෝකේ ඉන්නවද? නාසි නැති අය, දිය ගොළු අය, අතපය කොරවිච්ච අය කොච්චර ලෝකේ ඉන්නවද? අපි ඔහොම කොච්චර ඉන්නේ නැද්ද මේ සංසාරේ? රූපේ විසින් කාලා දානවා කාලා දානවා. නමුත් අපි හිතන්නේ දැන් මේ ජීවිතෙත් මේ අපි මේ ඉපදිච්ච නිසා අපි කොච්චර මේ දුක් දුන්නස් විඳිනවද? කායික පිළිකා හැදෙනවා, නොයෙක් බලාපොරොත්තු නැති රෝග හැදෙනවා, රෝග වලින් පීඩා විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මෙහෙම හිතන්න කියනවා. අතීතේ දැන් අතීතේ අපිට නැහෙනේ. මේ වර්තමානී රූපේ විසින් මාව කාලා දාන්න යම් ආකාරයෙන්ද ඔන්න ওই විදිහට තමයි අතීත රූපේ විසින් මාව කාලා දැම්මේ. අතීතේ අපි කී වතාවක් නම් බෙලි කපුම් කණ්ඩායද්ද? කී වතාවක් නම් අපි රෝග පීඩ හැදලා මැරෙන්නේ නැද්ද? වතුර ගිල්ල කොච්චර මැරෙන්නේ නැද්ද? ගින්නේ පිච්චිලා කොච්චර මැරෙන්නේ නැද්ද? බඩගින්නේ කොච්චර මැරෙන්නේ නැද්ද? පිපාසයෙන් කොච්චර මැරෙන්නේ නැද්ද? සතුරන්ට බෙදෙලා කොච්චර මැරෙන්නේ නැද්ද? අනතුරු වලින් කොච්චර මැරෙන්නේ නැද්ද? හැම අවස්ථාවකදීම වර්තමාන රූපේ විසින් මාව කාලා දානවා වගේ අතීත රූපේ විසින් මාව කාලා දාලා තියෙනවා. අන්න හිතන්න කියනවා. ඉනෙන්දු බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයන් නෝණින් හිතන්න කියනවා. අනාගත රූපේ පැතුවෝ අනාගත රූපේ විසිනුත් වර්තමාන රූපේ මාව මේ කාලදාන විද්‍යටම කාදමාවේ. අනාගත රූපේ විසිනුත් වර්තමානයේ මාව මේ රූපේ විසින් කාදමන්නේ යම් ආකාරයෙන්ද ඒ විදිහටම කාලදමාවේ කියලා යාට නෝණින් සලකන්න කියනවා. මට අතීතය ඕනේ නැහැ. මට අනාගතය ඕන නැහැ. මේ වර්තමාන රූපේ හොඳටම ඇති. මේ වර්තමාන රූපේ මම අවබෝධ කරනවා. මේ වර්තමාන රූපේ කෙරෙහි යථාභූත ඥානය ඇති කරගෙන මම මේකට ඇලෙන්නේ නැතුව ඉන්නවා. මම මේ වර්තමාන රූපේ කෙරෙහි තියෙන තණ්හාව නිරුද්ධ කරනවා කියලා කල්පනා කරන්න කියනවා ශ්‍රාවකයාට. බලන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනකම්ම මෙහෙම හිතන්න පුළුවන් කියලාවත් අපි දන්නේ නැහැ. ආන්න බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධයේ කොයිතරම් පළල්ලිකක්ද කියලා. උන්වහන්සේ තමයි මෙහෙම අපිට සිහිපත් කරවන්නේ. නැත්නම් අපිට හිතන ක්‍රමේවත් දන්නේ නැහැ. මෙහෙම හිතන්න කියනවා. නැත්නම් මේකෙන් පින්තුනේ ලේසි කෙනෙක් මේ සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ. මේකෙන් ගැලවෙන්නේ මහා නුවණ තියෙන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූපේ ගැන ඒ විදිහට නුවණින් සලකනකොට තමයි යාට මේ රූපේ කෙරෙහි නොඇලී සිටින්ට පුළුවන් වෙන්නේ. ඒ විදිහට සලකනකොට අපිට පුරුදු වෙලා තියෙන මේකේ අනිත් පැත්ත මොකද්ද? රූපේ නිසා යම්කිසි සැපයක් සොම්නසක් ආස්වාදයක් වින්දන ඒකමයි හිතට එන්නේ. ඒකමයි හිතට එන්නේ. ඒකමයි හිතට එන්නේ. ආර විඳල තියෙන දුකක් දුමනස පීඩාවක් ඒක මතක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි. මේක නුවණින් හිතන්න කිව්වා. නුවණින් හිතලා තේරුම් ගන්න කිව්වා. අවබෝධ කරගන්න මහන්සි ගන්න කිව්වා. ඊළඟට උන්වහන්සේ වදාලා ශ්‍රුත්වත් ආර ශ්‍රාවකයාට කල්පනා කරන්න කියන වේදනා ගැන විඳීම ගැන. දැන් මේ වේදනා විසින් මාව කාලා දානවා. ඔබ දන්නවා කායික වේදනා එනවා මානසික වේදනා එනවා. කායික වේදනා ආවහම සමහරුන්ට සීවෙකන් වෙනවා. කායික වේදනා ආවම සමහරු දිවි නසා ගන්නවා. කායික වේදනා ආවහම විලාප දෙනවා ගම්නේ දෙවනක් කළා. කායික වේදනා ආවට පස්සේ යාට සීසන් නැතු යනවා. කායික මේ ජීවිතේ නේ ඔය වගේ කායික වේදනා කොච්චර ලැබෙනවද? ඊළඟට එනවා මානසික වේදනා. සමහරට මානසික පීඩා ඇතිවෙනවා අපිට. සමහර විට හිතෙනවා මෙහෙම ආවොත් ප්‍රශ්න පිස්සු හෙදෙයිද කියලා. සමහර අවස්ථාවල සමහර ඉන්නවා මානසික පීඩනේ වැඩි වෙනකොට වේදනාව වැඩි වෙනකොට බිත්ති ඔලුව ගහ ගන්නවා. ලිදේ පයින් දුවනවා. භූමිතේ හදා ගන්නවා ගිනි තියන්නේ. කෝච්චියට පයින් දුවනවා. වහකනවා. මේ වගේ දේවල් පිස්සු වෙදෙනවා. මේ වේදනාව විස ගන්න බැරුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෝනින් සීකරන ශ්‍රුතවත්තාර ශ්‍රාවකයා මේ වේදනාව විසින් මාව කාලා දානවා. මේ විදිහට තමයි එහෙනම් අතීත වේදනාව විසිනුත් මාව කාලා දෑවේ. අතීත වේදනාව විසින් මාව කාලා දැම්මේ මේ විදිහට තමයි. මේ දැන් වේදනාව විසින් මාව කාලදාන ආකාරයට. ඉතින් මං අනාගත වේදනාව පතන්ට ගියෝ. අනාගත වේදනාවත් මේ දැන් වර්තමාන වේදනාව විසින් මාව කාලදාන ආකාරයෙන්ම කාදමාවි. ඒ නිසා මට අතීතය ඕනේ නැහැ.

චේතනා පහල කළා රැස් කරන දේ. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මේ සංකාර ගැන හිතන්න කියලා මේ විදිහට. දැන් අපි බලමු මෙහෙම. දැන් ඔන්න ඔබ ඉපදුනා මිනිස් ලෝකේ. දැන් ඔබ ඉපදිලා දැන් ඔබ සැප දුක දෙකම විඳින්නේ නැද්ද? සැප දුක විඳිනවා. එහෙමනම් අපිට පේනවා මේකට යම් කිසි කර්මානුකූල බලපෑමක් තියෙනවා. සමහර ඉන්නවා මේ මිනිස් ජීවිතයේ ඉපදුනාට පස්සේ උපතින්ම අන්ධයි. උපතින්ම කෝරු වෙලා, උපතින්ම ගොළු වෙලා, උපතින්ම බිහිරි වෙලා එක්ක නුවණ නැහැ. කල්පනා කරගන්න බෑ, අවබෝධ කරගන්න බෑ, තේරෙන්නේ නැහැ. මේ ඔක්කොම සංස්කාර නිසා ලැබිච්ච දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ බල මේ කර්මයේ ස්වභාවය මොකද්ද? විපාක දීලා අවසන් වෙන එක, ගෙවිල යන එක. මේව සංස්කාර ගෙවි ගෙවි යද්දී එයා නෝනින් කල්පනා කරනවා මේ සංස්කාර විසින් මාව කාලා දානවා, මේ සංස්කාර විසින් මාව යම් ආකාරයකට දැන් කාලා දානවාද? අතීත සංස්කාරත් ওই විදිහට තමයි කාලා දැම්මේ. හිතුව ගමන් රජ කෙනෙක් වෙලා ඉන්නවා. ඒ සංස්කාර විසින් යව කාලා දානවා. ඊට පස්සේ මැරිලා යනවා. වයිචුව ගමන් දෙවි කෙනෙක් වෙලා උපදිනවා. ඒ සංස්කාර විසින් යව කාලා දානවා. ඊට පස්සේ මැරිලා යනවා. සංස්කාර විසින් මිරිසතෙක් කරනවා. ඒ සංස්කාර විසින් යව කාලා දානවා. ඊට පස්සේ මැරිලා යනවා. සංස්කාර විසින් තිරිසන් ලෝකෙට ගෙනියනවා. ඒ සංස්කාර විසින් යව කාලා දානවා. ඊට පස්සේ මැරිලා යනවා. දැන් ඔන්න අපේ සංස්කාර කාලා දානවා. කොයි වෙලාවේ කාලා ඉවර කළා දමයිද කියලා කියන්න බෑ. කොයි වෙලාවේ කාලා ඉවර කළා දමයිද කියන්න බෑ. ඒ නිසා යා කල්පනා කරනවා අතීත සංස්කාර ඔක්කොම අතීතේ සංස්කාර විසින් මාව කාලා දාන්න ඇත්තේ මේ විදිහට තමයි. මේ වර්තමාන සංස්කාර මාව කාලා දමන්නේ යම් ආකාරයෙන්ද මේ විදිහට තමයි අතීත සංස්කාර මාව කාලා දාන්නේ, කාලා දැම්මේ. මම අනාගත සංස්කාර පැතුවොත් ඒ අනාගත සංස්කාරයේ සුළු මේ විදිහටම මාව කාලා කාදාසිනිය කරලා දමාවි. ඒ නිසා මට අතීත සංස්කාර උනිට නේ, අනාගත සංස්කාර උනිට නේ, වර්තමාන මේ සංස්කාර ටික ඇති. මම මේ සංස්කාර අවබෝධ කරනවා. මම මේ සංස්කාර අවබෝධ කළා. මම මේ සංස්කාරයන් කෙරේ නොවැළි සංස්කාරයන් කෙරේ තියෙන ඇල්ම නිරුද්ධ කරනවා කියලා. දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට 39ක් වැඩියා. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා 39ක්. උන්වහන්සේලා සියලු දෙනාටම පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. ඒ කියන්නේ පෙරවිසු කඳපිළිවෙල දකින්න නොවන තියෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු වෙලාවේ උන්වහන්සේ කල්පනා කළා අද මේ වාඩි වෙලා ඉන්න ආසනීයම මේ භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙන ආකාරයට මේ ජීවිතය ගැන කියා දෙන්න ඕන. කල්පනා කළා කියනවා මහණෙනි කාගෙවත් බාහිර දිහා බලන්න ඕනේ නැහැ. බාහිර කවුරුවත් දිහා බලන්න ඕනේ නැහැ. මේ ගෙවාගෙන ගියපු සංසාරෙ දිහා බලන්න, ගෙවාගෙන ආපු සංසාරෙ දිහා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කුකුල්ලු විලා බෙලි කපද්දි කුකුල්ලු බවට පත් වෙලා තමන්ගේ බෙලි කැඩෙද්දි ගලා ගියපු ලී කන්දරාව බලන්න. හරක් වෙලා බෙලි කැපුම් පාර ලබද්දි ගලාගෙන ගියපු ලී දිහා බලන්න. කෝටි ප්‍රකෝටි ආත්ම භාව ගණන් හරක් වෙලා හිටපු තාලේ එළුව විලා සංසාරේ ගියපු කාල පරිච්ඡේදයේදී මැරිච්ච මාර ගැනන දැන් බලන්න සීකල්ලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? පුබ්බේ නිවාසානුසුති ඥානින් බලන තමන් ගියපු හැටි දවාගෙන ගියේ ලී දහර සී කරන්න. හොරුන්ගෙන් මරුන් කාපු වාරවලදී ගලාගෙන ගියපු ලී සී කරන්න. හදිසි අනතුරු වලින් ගලාගෙන ගියපු ලී සී කරන්න. හොරු බවට තමන්පත් වෙලා දඬුවම් විදිද්දී ආණ්ඩුවෙන් ගලාගෙන ගියපු ලේ සිහි කරන්නේ කියලා කියාගෙන කියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ ඔබේ